දෙවන පරිච්ඡේදය නිහඬ වන ගැබක අසිරිය. ඒ මහා වනයේ පුදුමාකාර සුන්දර තැනක්. ඒ වනයේ පුරාම අබ දඹ කොළඹ කරඹ රඹ සපු නාපනා කොබෝලීල පලොල් කිනිහිරි හෝපලු ඇසල පරහැන්ද කනේරු දුඩු මඩලා වැටකේ කරාකේ වගේ සුන්දර ගස් වැවිලා තිබුණා. ඒ හැම ගහකම අතු අග සුවඳ විහිදවන මල් පිපිලා තිබුණා. ඒ වගේම මිහිරි පල හටගෙන තිබුණා. ඒ ගස්වල අතුපතර වැළඳගෙන සොඳුරු ලියවැල් ඉහළට ඇදී ගොස් තිබුණේ පුදුම සුන්දර විදිහටයි. ඒ වගේම ඒ ගස්වල අතුවග ඉඳගෙන පළවැල අනුභව කරලා මත්තුන ගිරා බොකල මොනර සැලලිහිණි සක්වාලිහිණි කුණාල ආදී අතිශයෙන් විචිත්‍ර කුරුල්ලන්ගේ සුමිහිරි නාදයෙන් ඒ මහා වනයේ නිරන්තරයෙන්ම රාව ප්‍රතිරාව නැංගුණා. ඒ ගස්වල අතුපතරින් සෙවන වුණ රුක් මඩුලියට සමහර තැන සුදූ සුදුවා කළුතලයන් තිබුණා. ඒ වගේම සමහර තැනක නොයෙක් වර්ගයේ මල් පඳුරුවලින් ගැවසීගත් තලා තිබුණා. ඒ ගල්තලා මත්තේ සෙබඩ සමූහයන් පිරිවරාගෙන නාද කරමින් පිල් විදාගෙන රඟ දෙන මත්තු මොනරුන් නිරන්තරයෙන්ම දක්නට ලැබුණා. ඒ වගේම ඒ මහා වනය නොයෙක් ගොදුරු අනුභව කරමින් තමන්ගේ මුර්ගාංගනාවන් සමග ගමන් කරන විවිධාකාර මුව රංචු ආදී සිව්පාවුන්ගෙන් පිරී තිබුණා. ඒ විතරක් නොවේ, ප්‍රසන්න සීතල මිහිරි ජලය නිල් පාටට පිරී ඉතිරිමින් තිබෙන පොකුණු ඒ වනයේ බොහෝ තැන්වල තිබුණා. ඒ පොකුණු නෙළුම් මහනෙල් කුමුදු කල්හාර හෙල් මැලි ආදී නොයෙක් ජල පුෂ්පයන්ගෙන් සෝභමාන වෙලයි තිබුණේ. වසන්තෝද්‍යානයක් වගේ. ඒ පොකුණුවල යුරු කෙළවරේ නදුන් සඳුන් කළුවැල් කපුරු දෙව්දුරු තුවරලා වගේ එක පොකුරට පිපෙන මල් ගස් වර්ග වැවී තිබුණා. ඒ ගස්වල අතු අග සිය දහස් ගණන් මල් කිනිති නිරන්තරයෙන්ම පිපී සුවඳ විහිදුවමින් තමයි තිබුණේ. ගුම් නද දෙමින් අහසින් බසින මීමැසි සමූහයා ඒ මල් අග රඟ දෙමින් රොන්නුරා බොනායුරු නිරන්තරයෙන්ම ඒ වනය තුළදී දැකගත හැකි. ඒ වගේම සුදෝසුළු වැලිතලා අතරින් ලැසි ගමනින් ගලා බසින ඇළදොළ ආදියෙන් මෙන්ම පර්වතයන්ගේ මුදුනින් ගලා හැරෙන දිය ඇලිවලිනුත් කිඹුල්වත් නුවර මහා වනය සිසිල් වෙමින් තිබුණා. ඒ දියෑලි වලින් විසිරෙන දියබිඳු ස්පටික මාණික්ක වගේ. ඇත්ත වශයෙන්ම කිඹුල්වත් නුවර ආසන්නයේ පිහිටා තිබුණු මහා වනය කියන්නේ ඒ වනාන්තරයේ හැමදාම වසන්තෝද්‍යානයක් වගේම පරම රමණීය විදිහට තමයි දර්ශනය වුණේ. ඉතින් මහා කරුණා ඇති අපේ බුදුරජාණන් වහන්සේ අලුතින් පැවිදි බිමට පත් වූ ඒ ස්වාමීන් වහන්සේලා 500 නමත් සමග මහා වනයේ තමයි ඒ දවස්වල වැඩ සිටියේ. මහා වනයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දවස් 6ක් කිඹුල්වත් නුවරටත් දවස් 6ක් දෙව්දහ නුවරටත් භික්ෂූන් වහන්සේලාත් සමග පිණ්ඩපාතේ වඩින්න තීරණය කොට තිබුණා. ඒ අයුරින් භාග්‍යවතුන් වහන්සේ අලුතෙන් පැවිදි වූ ස්වාමීන් වහන්සේලාත් සමග පිණ්ඩපාතේ වඩින විට කිඹුල්වත් නුවර පිරිසටත් දෙව්දහ නුවර පිරිසටත් හරිම සතුටුයි. ඒ දෙපිරිසම බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා ඉතා ඉහලින් පුද සත්කාර කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට දවස ගානේ පිණ්ඩපාතේ වඩිනකොට අර අලුතින් පැවිදි වූ ස්වාමීන් වහන්සේලා 500 නමට සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන එක ගැන අමතක අකමැත්තක් ඇති වුණා. මොකද ඒ ස්වාමීන් වහන්සේලා තමන්ගේම කැමැත්තෙන් නොවේ පැවිදි වුණේ. පැවිදි වුණ අයටවත් ඉන්න දෙන්නේ නැහැ. ඒ අතරතුර තවත් දෙයක් සිදු වුණා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ගිහි කාලයේ භාර්යාවරු කෙලෙස් ඇතිවෙන විදියේ ලියුම් ලියලියා ඒ ස්වාමීන් වහන්සේලා වෙත යැව්වා. එහෙම කළේ ඒ ස්වාමීන් වහන්සේලාගේ අදහස් දැනගෙන තමන්ගේ මතයට නම්මා ගන්නා අදහසිනුයි. ඒ ලියුම් කියවපු ස්වාමීන් වහන්සේලාගේ සිත්වල රාගය ඇති වුණා. බුද්ධ ශාසනය තුළ සිල් ගුණදම් රැකීම ගැන තිබුණු අකමැත්ත ඉතාමත්ම වැඩි දියුණු වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගේ සිත් සතන් තමන් වහන්සේගේ බුදු නුවණින් පරීක්ෂා කරන අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලාගේ සිතේ තිබුණු අකමැත්තක් දුටුවා. එසේ දුටු බුදුරජාණන් වහන්සේට මේ විදිහේ සිතුවිල්ල පහළ වුණා. මා වගේ සර්වඥ කෙනෙක් ළඟ සිටියේදී මේ භික්ෂූන් වහන්සේලාට බුදුසසුන ගැන අකමැත්තක් ඇති වුණා. මේ භික්ෂූන් වහන්සේලාගේ අකමැත්ත දුරු කෙරවීම පිණිස දේශනා කළ යුත්තේ කුමන ධර්මයක්ද? එසේ සිතා නුවණින් විමසා බලන බුදුරජාණන් වහන්සේට මේ කුණාල ජාතක දේශනාව ඇසීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ සිතේ ඇති වී ඇති අකමැත්ත දුරු වී යන බව වැටහුණා. හිමාල වනය කරා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙරවරුවේ සිවුරු පොරවාගෙන පාසිවුරු අරගෙන කිඹුල්වත් නුවරට පිණ්ඩපාතයේ වැඩම කළා. පිණ්ඩපාතයේ වැළඳීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අර නවක ස්වාමීන් වහන්සේලා 500 නම තමන් වහන්සේ වෙත කැඳවනු ලැබුවා. කැඳවා මෙසේ අසා වදාලා, මහණෙනි, ඔබලා සුන්දර වූ හිමාල වනය දැක තිබෙනවාද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි හිමාල වනය දැක නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා. එසේනම් හිමාල වනයේ චාරිකාවේ වඩින්න කැමතිද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, හිමාල වනයේ චාරිකාවේ වඩින්නට 이르ති බලය නැති නිසා අපි කෙසේනම් වඩින්නද? මහණෙනි, යම් කෙනෙක් විසින් කැඳවාගෙන යනවා නම් පැමිණෙනවාද? එසේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සයි කියා ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. හිමවත් පව්වේ අසිරිය. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ 이르දීන් ඒ ස්වාමීන් වහන්සේලා 500ක් රැගෙන පියුම් විලක් කරා පියඹන හංස රාජහංස සමූහයක් වගේ අහසට පැන නැගිලා හිමාල වනයේට වැඩම කළා. හිමාල වනයේට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාත් සමග අහසේ වැඩ සිටියේදීම හිමාල වනයේ සුන්දරත්වය ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට පෙන්වා වදාලා. දිගින් පළලින් යොදුන් 3000ක් පමණ විශාල හිමාල පර්වතයේ පිහිටා තිබුණු රන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වත, ඉඟුල් පර්වත, අංජන පර්වත, පාංශු පර්වත, ස්පටික පර්වත වගේ නොඑක ආකාරයේ ස්වාසු දහසක් පර්වත මුදුන් භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට පෙන්වා වදාලා. ඒ වගේම ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී යන පංච මහා ගංගාවනුත්, කර්ණමුණ්ඩ, රතරකාර, සිංහ ප්‍රතාප, චද්දන්ත, මන්දාකිණි, කුණාල කියන විලුත්, තියග්ගලා කියන අතලඟත්, සක්‍රුවන් ආකාරත් කියන හැමදේම තමන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ ස්වාමීන් වහන්සේලාට පෙන්වා වදාලා. බුදුරජාණන් වහන්සේ විසින් මේ හිමාල වනයේ සුන්දරත්වය පෙන්වන විට ඒ ස්වාමීන් වහන්සේලා 500 නමගේ හිතේ ගිහි කල භාර්යාවරුන් ගැන ඇති වෙලා තිබුණු කැමැත්ත අඩු වෙලා ගියා. යොදුන් 60ක් උසගල් තලාවක්. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා රැගෙන ආකාශයෙන් බිමට වැඩම කළා. හිමාල වනයේ බටහිර පැත්තට වෙන්නට පිහිටා තිබුණු යොදුන් 60ක් පමණ උස ගල් තලාවක් තිබුණා. ඒ ගල් තලාව මුදුනේ යොදුන් 7ක් උස කල්පයක් පුරාම නොනැසී පවතින සල් ගසක් පිහිටා තිබුණා. ඒ සල්ගස පාමුල 3 යොදුනක් පමණ වූ රන් සිරියල් ගල් තලාවකුත් පිහිටලා තිබුණා. ඉතින් ආකාශයෙන් බිමට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලා 500ක් සමග අන්න ඒ සල්ගස් සෙවනේ රන් සිරියල් ගල් තලාව මතට වැඩම කළා. මහා සාගරයෙන් දියකඳ සුන්දර කරවමින් සිය දහස් ගණන් රශ්මි මාලා විහිදවාගෙන විරාජමාන වන තරුණ සූර්ය මණ්ඩලය වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ සවනක් ගණ බුදුරැස් විහිදුවමින් ඒ ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන රන්සිරියල් ගල් තලාව මත වැඩ සිටියේ. ඊට පස්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කුරවී කෙවිල්ලකුගේ හඬ පරදවන අෂ්ටාංග සමන් වාගත බ්‍රහ්මස්වරේ විහිදවමින් තමන් වහන්සේගේ ශ්‍රී මුඛයේ සුගන්ධයෙන් මුළු හිමාල වනයම සුවඳවත් කරමින් භික්‍ෂූන් වහන්සේලා අමතලා මේ විදිහට ප්‍රකාශ කොට වදාලා. මහණෙනි, වෙන කිසි තැනකදී දක්නට නොලැබුණු දෙයක් මේ හිමාල වනයේදී දුටුවොත් ඒ ප්‍රකාශ කරන්න. මෙහෙමත් උපස්ථානයක්. ඒ අවස්ථාවේදී එක්තරා කෙවිල්ලන් දෙදෙනෙක් දඬු කෝටුවක දෙපැත්තක තමන්ගේ හොටවලින් අල්වාගෙන ඒ කෝටුව උඩ කෝල් රජෙක්ව හිඳුවාගෙන අහසින් ගමන් කරනවා. ඒ කෝල් රජතුමාගේ ඉදිරියනුත් පිටිපසිනුත් උඩිනුත් යටිනුත් දෙපසිනුත් කෝල් අඟනන් 8 දෙනා බැගින් 48 දෙනෙක් පියාඹාගෙන යනවා. මේ ආශර්මත් සිදුවීම මේ ස්වාමීන් වහන්සේලා දැක්කා. දැකලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ සිදුවීම ගැන අසා සිටියා. ඒ අවස්ථාවේදී තමයි කාලයෙන් වැසී තිබුණු මේ විශ්මිත සිදුවීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඇතුළු ලෝකයටම හෙළිකොට වදාළේ.